පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඉස්සෙල්ලා අපි ඒක බැලුවා හොඳට. ඒ තමයි අපේ ප්‍රයෝජන ඇතුව සම්මත කරේ. වෙනදා තමයි ඒකේ නියමිත දිනය. ඒ අපි සම්මත කරපු ඒවා ලියවිලා තියෙනවාද කියලා. අපි ලීගල් කතාගතුමත් දැන් පිටපත එනවනේ. ආපු අපි පිටපතක් බලනවා. මේක හරියට මේ ලීගල් ඩ්‍රාෆ්ට් මනුයි ඇටෙන් ජෙනරලුයි මේ කටයුත්ත කරලා තියෙනවාද කියලා. සාමාන්‍යයෙන් නම් ඒගොල්ලන් පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච දෙයක් වෙනස් කරන්නේ නැහැ. ඒ විශ්වාසය තියෙනවා.